ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම මහා විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ධර්මානුශාසනාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ කායස්ස වේදෝ පරම්මරණ දුග්ගතිං උප්පජ්ජති සෝ කායස්ස වේදෝ පරම්මරණ මනුස්ස සෝභග්ගං උප්පජ්ජති සෝ කායස්ස වේදෝ පරම්මරණ දිව්‍ය සහව්‍යතං උප්පජ්ජති සෝ කායස්ස වේදෝ පරම්මරණ බ්‍රහ්ම සහව්‍යතං උප්පජ්ජති इति බුදු සමය ශාස්ත්‍රූරේකුගේ ඉගැන්වීමක් සාමාන්‍ය සමාජයට නොපෙනෙන බලවේගයක් විසින් තමාව පාලනය කරනු ලබන මේ සංසාරගත ඉරණම තමන්ට පාලනය කරගන්න පුළුවන් ආකාරයට තමන්ට වෙනස් කරගන්න පුළුවන් ආකාරයට හෙළිකලා වූ දහන් මඟක කරුණු පැහැදිලි කිරීමක් ධර්මස්වණේ කරන පිරිස ධර්මස්වණේ කරන්නට ඕන විදුලි තාක්ෂණයේ ඉගෙනගත්ත නැති දරුවෙක් ගුරුයාගෙන් ඉගෙන ගන්නවා වගේ. පුස්තකාල විද්‍යාව ඉගෙනගත්ත කැටි ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් ඒ පිළිබඳ දන්න කෙනෙකුගෙන් ඉගෙන ගන්නවා වගේ. පෘථග්ජන කියන සමාජයේ මේ බුදුන් වහන්සේ ඉලිකල කරුණ පිළිබඳව දන්නේ නැති අය පෘථග්ජන කියලා කියන්නේ. ඔවුන්ට එහෙමනම් අර ඉගෙන ගැනීම තුලින් තමයි ඒ භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ. එහෙත් වත්මන් සමාජයේහි ඊබඳු තමන් දන්නවාට වඩා ගැඹුරු දෙයක් හෙළි කරන දෙයක් බුදු සමය කියලා කියන්නේ ඒ තේරුම් ගැනීම මිනිසාගේ මෙලොව පමණක් නොව පරලොව යහපත හේතු වෙන්න ආ උත්තරීතර දෙයක් කියන අදහසට පැමිණෙන්නට සමාජයේ බහුතරයක් අසමත් වෙලා තිබෙනවා. එබැවිනුයි අපි මේ ධර්ම දේශනාව තුළ යලි යලිත් උත්සාහ කරනු ලබන්නේ බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගේ හෙළිකිරීම වල සත්‍යතාවයට සවන් දීම මෙලොව කිසිවෙකුට අයහපතක් අවඩක් කරදරයක් වෙන්නේ නැහැ. ඊට අනුකූලව හැඩ ගැසෙන පුද්ගලයෙක් නැත්නම් ඔහු ලොවට කරදර කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ ධර්ම දේශනාවක් දේශනා කරවා ගැනීම සඳහා අනුග්‍රහක දායකත්වයේ දැරීමම ධර්ම දානමය පුණ්‍ය කර්මයක්. බහුතරයක් මේට සවන් දීම තුළ කරුණාවටහා ගන්නවා. එනවා අපි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න උත්සාහ කරන ලබන්නේ උද්වේලෙකුගේ අනාගතය සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කවුරුත් සකස් කරලා දෙනවද තමන්ගේ අනුගමනීය ක්‍රියාපටිපාටයන් තුළ තමන් සකස් කරගන්නවද ඒ පරලෝ යාම කියන්නේ මොකක්ද පරලෝ යන්නේ කවුද කොහොමද පරලෝ යාමේ විවිධත්වය කුමක්ද පරලෝ නොයාමක් තියෙනවද මේ කරුණු සම්මිය අපේ අද කරුණු පැහැදිලි කිරීමට ඇතුළත් වන්නේ ඔබ ඉගෙනගෙන තිබෙනවා නම් ඔබේ හදවත පිළිබඳව ඒක අපිට ද්‍රව්‍යයක් වශයෙන් දකින්න පුළුවන් උපකරණයක් වශයෙන්. ඒකට රුධිරය ඇතුල් කරන ආල කීපයක එකතුවක් එක තැනකින් එනවා. අනතුරු ඇතුළත කපාට මගින් මේක කීප අවස්ථාවකට දොරවල් මගින් බෙදා එහිමිට යවනවා කුටි හතරකට. අනතුරු ශරීර පුරා පොම්ප කරනු ලබනවා. ඒ සඳහා දොරවල් තියෙනවා. ඒක අපිට දකින්න පුළුවන් ශල්‍ය කර්මයක් මගින් මෙහෙම දොරවල් තිබෙන බව. නැත්තම් ඇඳලා තියෙන දේවල්. සිත එහෙම දකින්න බෑ. සිත පිළිවන්නේ බෞද්ධ සමාජය හඳුනාගෙනත් නෑ. සිතෙත් තියෙනවා දොරවල් වගේක්. මේ ඔක්කොම වහලා තියෙන්නේ. ඔබ ජීවත් වෙන ආකාරයට තමයි මේ සිතේ දොරවල් විවෘත වෙන්නේ. ඔබ විසින් තමයි විවෘත කරගන්න ලබන්නේ. දොරවල් කීපයක් තිබෙනවා, මේ සේරම වහලා තිබෙන්නේ. සොකී ජීවන රටාව තුළ අවශ්‍ය දොර ස්වයංක්‍රීයව ඇරෙනවා. නැත්නම් ඔබ යතුරු හදා ගන්නවා යන්න. එනිසා බුදුසමයෙන් උගන්වන්නේ ජීවිතය අතිශය වැදගත්ය පරලෝක ගමනේ තීරණය කරන ස්ථානයයි. ඔබට කොහෙටද පරලෝය යන්න ඕන? යන්න ඕන පැත්තට අදාළ දොර අරගන්න ජීවත් වෙන්න ඕන. ඔබට පරලෝ නොයන්න දෝන? ඒකටත් දොරටුවක් තියෙනවා. පරලෝ යන දොරටු තුනක් තියෙනවා, හතරක්. ඒවා කර්ම විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. කර්ම කිරීමේ විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. තව දොරටුවක් තියෙනවා. ඒක අර ඔක්කම විපාක ලෞකිකයි, කර්මක්ෂය කිරීමේ දොරටුව. ඒ දොරටුව විවෘත වෙන්නේ ලෞකිකයට නෙමෙයි, ලෝකෝත්තරයට, පරලෝට නෙවෙයි. පරලෝ නොයාමකට. එනිසා බුදුදහම මනෝකුබ්බංගමා ධම්මා. සිත පෙරළුවකට ධර්මතාවයක්. සිත තේරුම් ගත්තොත්, ඒ තේරුම් ගැනීම තුළ අපට මේ සිත අපට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. සිත තේරුම් නොගත් පුද්ගලයා අපි සිතට ඕන විදිහට පාලනය වෙන බවටපත් වෙලා ලොකු අමාරුවක වැටෙනවා. මේක වචන දෙකකින් මතක් කරනවා නම් මෞකසෙන් බිහිවි ජීවිතාසානය දක්වා ගෙනියන කය පුද්ගලයෙක් වශයෙන් අපට පෙනෙනවා. මේ මලසිරුරෙන් සිත ඉවත් වුණෙන් පස්සේ මලසිරුර කියලා කියන්නේ මලසිරුරට යමක් කරන්න බැරි කය සිත නැති නිසා. එනං ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් සියල්ල කරලා තියෙන්නේ සිත. ඒ සිත යන මෞකසෙන් දිහුණු තැන් පටන් අවසානයේ දක්වා තියෙන එකක් නෙවෙයි. බුදු ඇසින් පවා එතරම් වේගෙන් ඇති වෙන නැති වෙන එකක් දැකලා නැහැ කියලා පෙන්නනවා. ලහු පරිවත්තං යත ඉදං කියලා. ලහු පරිවත්තං කියන්නේ උපද්දවම නැසෙනවා. එනම් මෞකසෙන් දිහුණු තැන් පටන් සිත පරම්පරාවක නැසීමක් තමයි ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන්නේ. අන්නේ සිත තේරුම් ගැනීම තුළ ජීවන සටහව සකස් කර ගන්න ඕන. වර්තමාන සමාජයේ දරුවන්ට මේ සිත තේරුම් ගැනීම තුළ ජීවන රටාව සකස් කර ගන්න තියෙන එකට වැසී පවතිනවා. අධ්‍යාපන තරඟයේ අධ්‍යාපන මාරය නිසා එවිට සිත තේරුම් ගැනීමෙන් තොරව ජීවත් වෙන්න ගිහින් ජීවත් වීමේදී අර දොරවල් වලින් අරගන්න තියෙන දොරවල් වෙනුවට වෙනත් දොරටුවක් අරගන්න ඉඩ තිබෙනවා. මොනවාද මේ දොරට ටික බලමු අපි. එකක් තථාගතයන් වහන්සේ වදාරනවා. සෝ කායස වේදෝ පරම් මරණ. හෙතෙම නැත්නම් ඔහු ඕනෑම කෙනෙක්. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු කුමක්ද වෙනවයි කියලා කියන්නේ? දුග්ගතින්. දුග්ගතින් කියන වචනේ පාවිච්චි කරන්නේ සතර අපාය කියන කාරණයට. දුගතිය, කාම දුගතිය. අන්න කාම දුගතියට යන දොර ඔහු අරගන්නවා මේ සිතේ. කොමක් නිසා කොහොම මොනවා නිසාද කියලා අපි හොයලා බලමු. ඒක දොරක්. ඒ තමන් ජීවිත කරපු ජීවන රටාව තුළ තමයි මේ දොර ඇරෙන්නේ. සෝ කායස වේදෝ මරණ. මනස සහවෙතං උප්පජ්ජති. මේ මනස සෝභග්ගං සහ දෝභග්ගං කියලා දෙපැත්තකුත් තියෙනවා ඒකේ. ඊට වඩා වෙනස් යහපත් ජීවන රටාවක් ගත කළොත් එතන ඔහු දොර අරගන්නවා ජීවිතෙන් එහා පැත්තට. මනුස්සෙක් වශයෙන් දුර්භාග්‍ය හෝ සෞභාග්‍ය තැන උපත ලබන්නේ. සෝ කායස බිදු පරමරණ දිව්‍ය සහවිතං උප්පජ්ජති. කාමසුගතේ මීට වඩා සුපසු ඇති ස්ථානයක්. සදිවේ ලෝකේ සඳහා දොරක් තියෙනවා අර ගන්න පුළුවන්. සෝ කායස බිදු පරමරණ බ්‍රහ්ම සහවිතං. බඹ ලෝකේ ලවිස්සක් තියෙනවා. මේ විස්ස 16 4 20ක් වශයෙන් පෙන්වන්නේ. මේකටත් මේ දොර අරගන්න පුළුවන්. එතකොට අපි මේවට කියනවා පිනෙන් පරලෝය යාම, පවෙන් පරලෝය යාම, ධානයෙන් පරලෝය යාම කියලා. කවුද යන්නේ? ඔබ යනවද? ඔබ තව ගිහින් නැහැ. ඔබේ මව්පියන් ඔබ දැකලා තියෙනවා නම් පෙට්ටියක බහ තබා තිබෙනවා මත කලෙබරේ වශයෙන්. අනතුරු ආදාහණයට හෝ භූමදාන්නයට ගෙනවැරනහම කයින් එහාට යන්නේ නැහැ. සිතත් හටගත්ත ගමන් නැතනොන සිත යන්නේත් නැහැ. එනම් මේ දොර කොහොමද ඇරෙන්නේ? කවුද යන්නේ? මම තමයි ලියහ ගන්න ඕන. එහෙම බලලා තේරුම් ගන්න මේක. එනිසා බුදුසමය මේ සඳහා උගන්වනු ලබන්නේ හේතුඵල න්‍යායක්. මෙලොව වශයෙන් රැස් කරන්නා වූ හේතුවල ඵලයයි අනාගතේ. ජීවිතයත් එහෙමයි. එනම් පින් හේතුවල ඵලය අනාගත ඵලය කාමසුගතිය. පව් හේතුවල අනාගත ඵලය කාමදුගතිය නැත්නම් සතර අපාය. ධ්‍යාන හේතුවල අනාගත ඵලය රූපී අරූපී බඹතල. අන්න පරලෝ යාම සිදු වෙන හැටි. පින් හේතුයෙමෙන් අනාගත ඵලයක් සකස් වෙනවා. මේ කය යන්නෙත් නැහැ, මේ සිත යන්නෙත් නැහැ. නමුත් ඒ ඵලය විඳින්න වෙනවා කෙනෙකුට. එතකොට අපි ඒකට කියනවා මනුස්සයා විසින් ගත කරන ජීවිතේ ජීවිත අවසානයේදී Taman මේ සිත තුළ එක්කස් කරගත්තා වූ කර්මයන්ගේ විපාක වශයෙන් තමයි ඔහුට මේ දොරවල් ඇරෙන්නේ. බුදු සමයක් ආචාර ධර්ම නීති රීති ඔව මොකක්වත් විශ්වාස කරන්නේ නැති පුද්ගලයෝ නරුමයන් බවට පත් වෙලා සුරාවසූද දුරාචාරයේ තමන් ආත්මార్థකාමී වෙලා අනිත් කවුරු වෙනසී ගියත් කමක් නැහැ, අනිත් කාට මොන හානියක් වුණත් කමක් නැහැ, මුදල් එකතු කිරීම මතම පෞද්ගලික තමන්ගේ ලෞකික සැප මතම ජීවිතය ගත කරනවා. එවිට ඔවුන්ට නීතිය යුක්තිය සාධාරණ මොකක්වත් නැහැ. මේ කටයුත්ත කරනකොට සිත තුළ මොකද වෙන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය වැඩිලා පෞපිරෙනවා. දැන් පෞපිරෙන්න පිරෙන්න යන්නේ දොරටු අර පැත්තට. අන්න ඒ නිසා පෞපිරුණොත් එහෙනම් මොකද වෙන්නේ? පවෙන් පරලෝ යන්න වෙනවා, ඇරෙන්නේ දොරටුව අපායට. මේ සිත තුළ තමයි මේ දොරටු තියෙන්නේ. හදාගත්තොත් යන්නම වෙනවාමයි. ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ තියෙන අපායකට යනවා නෙමෙයි, තමන්ගේ සිත අපිරිසුදු කර ගැනීම තුළ තමන් යන්න අපායක් හදාගන්නවා. ඒ තමයි බුදුරුන්ගේ විශේෂ ඥානවීම. එනිසා බුදුන් වහන්සේ වදාරනවා මිනිස් සංහතියට සබ්බපාපස්සා කරණං. පැවැත්මක් තියෙන අනාගත, නමුත් ඒක පවෙන් පරල යන දොරටු අරගන්න එපා. බුද්ධෝත්පාදයේ මනුස්සකමයි හුඟක් අහිම වෙනවා. ආය ගොඩේයිද කියන්න බෑ. මේක තේරුම් ගන්න වෙනවා. අනේ සතම අපේ මව්පියන් ගුරුවරුන් පුජපක්ෂයේ මේ සමාජයේ නිරන්තරයෙන් මේ තමන්ගේ ජීවත් වීම උදෙසා පවණම් කරන්න එපයි කියලා කියන්නේ. නමුත් ඒක කීවට ධර්මදේශනා වුණාට මේ සමාජයේ තරම් මේක ගණන් ගන්න බව පේන්න සාක්ෂි නැහැ. මොකද මත්පැන් පානය කියන්නේ පින්කමක් නෙමෙයිනේ, පංච පාපෙන් එකක්. සංඛ්‍යාලේඛන පෙන්නන්නේ 80%ක් විතර මේ සමාජයේ පිරිමි මත්පැන් බොනවායි කියලා. දරුවෙක් සමාජයට බිහි කිරීම සම්පතක්, දරුවා විනාශ කිරීම. ඒක අපි කියන්නේ බිහි වෙන්නට පෙර කරන්නා වූ වරදක් මේ සමාජයට. දරුවෝ බිහි කරනවට වඩා මව්කුසල විනාශ කරනවා, ගබ්සා කිරීම කියන වචනයට. ප්‍රහසිගත ප්‍රවෘත්ති වලින් පෙන්වන්නේ ලංකාවේ උපදින දරුවන්ට වඩා වැඩි පිරිසක් ගබ්සා කරන මරණමයි කියලා. පින්ද? නිල නොවන තොරතුරු වලින් පෙන්වන්නේ සංවර්ධන සඳහා යොදන්නා මුදල් 100කින් 45ක් විතර ගසා කරනවා 55ක් වැඩ ගන්න කියලා. හොරකම් නෙමෙයි ඒද ලොකු විශාල පහල තැන් වලට. දැන් මේ වංචනික ක්‍රියා, මේ දුෂ්ට ක්‍රියා කරන ඔක්කොම හදවත තුළ හදාගන්නේ නැද්ද අපායට යන දරටුව? අපි ඔබ කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබ කියන්නේත් නැහැ. යන්නම වෙනවා. අන්න සෝ කයස බේදෝ කියන්නේ කය බිඳී සිදු වෙන මරණයෙන් පස්සේ තමයි මේ දොරටු විවෘත වෙන්නේ. කයස බේදෝ පරම්මරණා කියලා තියෙන්නේ කය නොබිඳීත් මෞකසෙන් බිහිව තැන් පටන් ජීවිත අවසානය දක්වා සිතෙහි ඉපදීමක් මැරීමක් තියෙනවා. මොහොතක් මොහොතක් පාසා එක එක සිතුවිලි උපදිනවා නැසෙනවා. සිතින් සිතටයි අපි ගමන් කරන්නේ. ඒක තමයි ලහු පරිවත්තම් කියලා පෙන්වන්නේ උපන් ගමන් නැසනවා කියන එක. ඒ මොහොතකින් උපදින නැසන අපිටල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ධර්මයේ හඳුන්ව ලබන්නේ ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම කියන එක. ස්කන්ධ පංචකයාගේ ඉදීම වැරීම තමයි කෙනෙක් පවට යොදාගන්නෙත්, පිනට යොදාගන්නෙත්, ධානයට යොදාගන්නෙත් සහ සසරෙන් ගැලවෙන්න යොදාගත යුත්තේ. අනේ පළවෙනි පියවර බුදු සමයෙන් මෙහෙමනම් පෙන්වන්නේ මේ පරලොවට ඇරෙන්න දොරටුවක් තියෙනවා තමන්ගේ හිතේ, මේක අරගන්න ජීවත් වෙන්න එපා. ජීවිතේදිමයි මේක ඇරෙන පාර හැදෙන්නේ. ඒ සුරාව සුද දුරාචාරය නම් වූ පාප කර්මයන් බහුලව කරන්ට යාම තුළ, ලෝභ දේශ මෝහ බලවත් වීම තුළ. ඒවට කියනවා අන්තරා මල, ඇතුළත තියෙන මලකඩ කියලා. ඒවා සිතේ වැඩෙනකොට අත්තං නජානාති ධම්මං නපස්සති අන්දන්තමන් තදා හෝති කියලා කියනවා. අර්ථයක් දන්නේ නැහැ, ධර්මයක් පේන්නේ නැහැ, ඌ අන්ධෙක් බවට පත් වෙනවා. එයන් මුසපත් වෙනවා. ධර්මයේ නේද සමාජයේ බහුතරයක් මේව තමයි දකින්න තියෙන්නේ. පෞල් ජීවිතය තුළ, පාසල තුළ, කාර්යාලය තුළ, එහෙම නැත්නම් විරෝධතා ව්‍යාපාර තුළ, තව නොයෙක් දේවල් තුළ පේන්න තියෙනව තමයි. ආවේගශීලීව හැසිරෙන හැටි. තමන්ම මේවට වග කියන්න ඕන බව, තමන්ට මේවට වන්දි ගන්න ඕන බව මේ සමාජය දන්නේ නැහැ. අන ඔබට තේරෙනවා නම් එහෙනම් ජීවිතේදී මේ දොරටුව ඇරෙන ආකාරයේ කටයුතු නොකළ යුතුයි. දෙවෙනි දොරටුව. සෝ කායස වේදෝ පරම්මරණ මනුස්ස සෝබග්ගං. මිනිසුන් අතර තියෙනවා දුර්භාග්‍ය සම්පන්න මිනිස්කම. ඒ කියන්නේ උපතින්ම කෑම්බීම් මැදුම් පළඳුම් අඩුයි. එහෙම නැත්නම් රෝග සම්හාර දේවල් තියෙනවා. දුගී දුප්පත් කියලා කතා කරනවා. උපතින්ම තියෙනවා මේ කිසිවක් අරු නැහැ කෑම්බීම් ඥාන වාහන නිවාස සුපහසු පාසල් යන ඉල්ලන තරම් හැමදේ හම්බ වෙනවා. මේ දෙක පිටිපස්සෙත් පැහැදිලි කරලා පෙන්නන්නේ අර යහපත් ක්‍රියා. අපි කතා කරන අර පස්පවෙන් දස කුසලයෙන් ආනන්තරය අකුසල කර්මයන්ගෙන් තොරව කරන්න තියෙන සමාජ සම්මත යහපත් ක්‍රියා. අපි ඒවට කියන්නේ පුණ්‍ය කර්ම කියලා. අනේතර ඒවට සමීප වෙන්න පරාර්ථකාමී මතක තියාගන්න. තමන්ට යමක් ලබන අදහසින් නෙමෙයි සමාජයට උදව් කිරීම අදහයෙන් සමීප වෙන්න ඔහු කිට්ට වෙනවා සිතේ අර දොරටුව පැත්තට. ඔහුට ජීවිත අවසානයේදී විවර වෙනවා. එතකොට මනුස්ස ජීවිතයේ දුර්භාග්‍ය හෝ සෞභාග්‍ය සම්පන්න උත්පත්තියට පිනෙන් පරලෝ යනවායි කියලා කියනවා. පිනයි අනාගත විපාකේ අනාගතය සකස් කරලා දුන්නේ. පින නැමැති කර්ම බීජය ඉතුරු වෙන නිසා. පව නැමැති කර්ම බීජය රැස් වෙන නිසා තමයි පවෙන් අනාගතය, පිනෙන් අනාගතය. සමාජයේ ඉන්න ඉහළ මට්ටමින් දානේ සීලය දෙන අය. ඒ ශාසනය කරෙහි මව්පියන් කරෙහි එමත් නැත්නම් පුජපක්ෂය කරෙහි දයාවෙන් තමන්ට ආපහු ලබන්න නෙවෙයි. සසුන රැක ගැනීම ඕනකම. උන්ට උසස් ගණයේ පින්නතුන් කියලා කියනවා. දානපති කියලාත් කියනවා. ප්‍රදානකෙත් තියෙනවානේ දාන දාස දාන සහාය දානපති කියලා. දානපති භාවය කියන්නේ ඒක. සම්මත මට්ටමේ. එවනු පුද්ගලයන්ට තමන් කරන ක්‍රියාකලාපයන් තුළ චිත්තාභ්‍යන්තරයේ හැම විටම ඕනෑම මොහොතක කල්පනා වෙන්නේ මම කොහොමද කාට හරි උදව්වක් උපකාරයක් කරන්නේ මගේ කාලයෙන් ධනයෙන් සමයෙන්. ඔහු ටික ටික කාමසුගතී ඉහළ දොරටුව කිට් වෙනවා. එතකොට ඒ දොරටුව ජීවිත අවසානයේ ඇරෙනවා. සෝ කායස වේදෝ පරම්මරණ කායයෙන් පිනෙන් පරලෝකස් කාම දුක සුගති වල තියෙන සදිව්‍ය ලෝකයෙන් එක උත්පත්තියට. තවත් දොරටුවක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් විවර කරගන්න අමාරුයි. නමුත් මේ ඉන්දියානු සමාජයේ මේ දොරට හොයාගත්තත් හිටියා. මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ කියනවා මේ අරමුණු රසය වෙනුවට ඒක එකේ මොහොතින් මොහත ගන්නා අරමුණු රසයක් ඒක. මේවා එකක්වත් ඉන්ද්‍රන්දී සිත සාන්ත බවට පත් කරන දිගු කලක් සාන්තව ඉන්න පුළුවන් සිතක් හදාගත්තා. කැලේට ගිහින් සමත කියන භාවනාව වඩලා නැත්තම් සිතට එන්න තියෙන අරමුණු යටත් කරලා යට කරලා පාලනය කරලා. ප්‍රයත් තුළ විවිධ අරමුණු එනවා නම් ඒ වැයත් වෙන දුක සැප කනගාටුව සියල්ල අපි විඳින්න වෙනවා. එක අරමුණක් පැවතුන තියාගන්න පුළුවන් නම් ඒ අරමුණ සාර පැයම තියෙන දුක් සැපෙන්නේ නැහැ. එතකොට එතන සාන්ත බවක් තියෙනවා. නමුත් මේක හදාගත් අරමුණක් මත. මේවට තමයි ලෞකික ධාන කියලා කියන්නේ. ඒක ධානසිත හදාගත්තොත් ඔහුට දොර ඇරෙනවා ධානෙන් පරලෝ යන්න. එතකොට අර අපායට වඩා සුවෙන් උසස්, නිස්ලුවට වඩා සුවෙන් උසස්, දිව්‍ය ලෝකයට වඩා සුවෙන් උසස් උඩ තියෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. සුවෙන් උසස්. එතකොට අසකරණාසේ දියකකින අරමුණු ගැනීමකුත් නැහැ. නමුත් නැත්තේත් නැහැ. බොහෝ කලක් මේ සැනසෙල්ලේ ඉන්න පුළුවන්. අවුරුදු ලක්ෂ ගණනක් කල්ප ගණනක් වෙන්න පුළුවන්. එතකොට ඔහු කොහෙද ගියේ? ධානයෙන් පරලෝ ගියා. අන්න මේ හැම කෙනෙක්ම මේ ක්‍රියාමාර්ග අනුගමනය කළොත් තමයි ඒ තුල පරලෝ යාමක් තියෙන්නේ. මේ පරලෝ යන මාර්ග හතර බුදුරජාණන් වහන්සේ හැදුවා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ 15 වෙනිට මේ මාර්ග සකස් වී තිබුණා. උන්වහන්සේ වට ඒවට පාර හැදෙන හැටි පෙන්වවා දාලා. මේ අපායට යන පාර හැදෙන්නේ පවෙන්. මේ මිනිස් ලෝක දෙන පාර හැදෙන්නේ මද වූප් දාණයෙන් සීලෙන්. මේ දෙවිය ලෝක යන පාර හැදෙන්නේ උපරිම දාණයෙන් සීලෙන්. මේ රූපී අරූපී භවතලට පාර හැදෙන්නේ රූපී අරූපී ධාන උපදවා ගැනීමෙන්. මේ සංසාර ගමන විග්‍රහ කරන බුදුදහමයි. එතකොට ඔබ දැනට කල්පනා කරන්න ඔබ මොන දොරටුවට සමීප වෙලා ඉන්නේ කියන එක. මුළු සංසාරේම පුද්ගලයෙක් යනවා නෙමෙයි, පවේ හෝ පිනේ හෝ ධානයේ විපාකයයි. විපාකයේ පුද්ගලයෙකුට හම්බ වෙනවා ඊට පස්සේ. විපාකයට අදාළව පුද්ගලයෙක් සකස් වෙනවා. නිසා කය පරලෝ යන්නෙත් නැහැ, සිත පරලෝ යන්නෙත් නැහැ. සංසාරයේ ධර්මයේ විග්‍රහ කරන්නේ කර්මයන්ගේ විපාක වශයෙන්. මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. මේ කාරණා ටිකට ගැඹුරු දහමක් අවශ්‍ය නැහැ සමාජයට. ඔක්කොම ඉන්නේ මේවෙන් ප්‍රධාන වශයෙන් සමාජය ඇඉන්නේ මේ පවෙන් පරලෝ යාමයි, මදව පිනෙන් පරලෝ යාමයි, පිනෙන් පරලෝ යාමයි කියන මේ දොරවල් තුන අසල. ධානයෙන් පරලෝ යන දොරටු අතර ඉන්නවා නම් කවුරු හරි කැලේ ඉන්නා වූ බුදුදහම තේරුම් නොගත් ලෞකික ධානලාභියෙක්. ಭಾರತೀಯ සමාජයේ නම් එදා ගොඩක් හිටියා. අදත් ඉන්නවා සමහර විට ලංකාවෙත් අප්‍රසිද්ධව ඉන්න පුළුවන්. ඉතුරු එකකෝ බුදුරජාණන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේලා ජීවිතාවසානයේදී එලි කරගත්ත දොරටුව කුමක්ද? අපායට ගියාද, බ්‍රහ්මලෝකයට ගියාද, දිව්‍යලෝකයට ගියාද? පවත් ගියේ නැහැ. එහෙනම් ඒකට මොකද්ද අපි කියන්නේ? ඒකක් දොරටුවක්. හැබැයි ඒක පරලෝ යන දොරටුව නෙමෙයි. ඒක කර්ම විපාක දොරටුවකුත් නෙමෙයි. කුසල අකුසල, පුණ්‍ය අපුණ්‍ය කර්මයන්ගේ විපාක දොරටුවකුත් නෙමෙයි. ඒක තමයි නිවන් ලබන දොරටුව. මේක විවෘත කරගන්න පව් කරලත් බෑ, පින් කරලත් බෑ, ධාන වලටත් බෑ කියන එක මේ සමාජය අය දන්නේ නැහැ තවම. මේ දොරටුව වැහුණ බුද්ධ ශාසනයක් තුළ මේ දොරටුව අරින්න දන්නේ නැති නිසා කවුරුත් අර පව පින ධාන වලින් පින් දහම් කරන එකට තමයි බෞද්ධ සමාජය හුරු කරලා තියෙන්නේ. පරලෝ යන්න හදාපු බුද්ධ ආගමක් කරුණාම පරලෝ නොයන්ද දේශනා කළා වූ ධර්මයේ භාවිතාව වෙන්නේ නැහැ මේ සමාජයේ. අර ඔබ කියාපු ඔබට මම පෙන්නපු මේ කාරණාවලට බුදුන් වහන්සේ නම් කරලා තියෙන්නේ කුමක්ද? මේවට කර්ම කියලා නමක් පනවලා තියෙනවා. අත්විකවේ කම්මං කන්නං කන්න විපාකං. පව්කම් සහ දුක් විපාක. අන්න එක දොරටුවක් වෙත සමීප වෙන හැටි. ඒව පාතාල ලෝකයේ ඉන්න අය කුඩු හොරු මර්මෙනි මරා ගන්න සේරම ටික කොහෙද ඉන්නේ දැන් මේ දොරටුව අභියස ඉන්නේ. මේක බුදුම දහම ධර්මතාවය. ආය වග කියන්නම වෙනවා තමන් කරපු බඩවලට. ඔව් හිතපු තනක් ඔතන හරි මරලා නැත්තම් මරලා දානවා නැත්තම් වෙඩි තියාගෙන මැරෙනවා. ආදරයෙන් පරලෝ යන්නේ, වෛරයෙන් පරලෝ යන්නේ. ඒ හැමෝටම දොර ඇරෙන්නේ අපායට යන දොරටුව. ජීවිතේ තේරුම් ගන්න ඕන හැමයි. ඊළඟට දෙවෙනි එක අතිබික්ක කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. ඒකට කියන්නේ ආ ජීවත් වෙනකොට යහපත් ක්‍රියා කර්ම පුණ්‍ය කර්මයන් කරපුවම අනාගතයේ තමයි මෙලොව වශයෙන් ප්‍රවෘත්ති විපාක, පරලොව වශයෙන් සුක්ඛ විපාකය මිනිසුන් අතර හෝ දෙවියන් අතර. ඒ දෙවෙනි දොරටුව. මනුස්ස ලෝකෙට දෙවෙනි දොරටුව, දිව්‍ය ලෝකෙට තුන්වෙනි දොරටුව. මමයි මේව හදන්නේ මෙහෙම. කන්න සුක්ඛ කියලා තව එකකුත් තියෙනවා. බෞද්ධයින් එතරම්ම ගණන් ගන්න නැතුව පව්පින් එකට කරනවා. ධර්ම දේශනාවත් කරනවා, දානෙත් දෙනවා, අරක්කුත් බොනවා හැන්දෑවට රැයට. පෙරහැරත් කරනවා, බුද්ධ පූජාත් පවත්වනවා, බීලා නටනවා. මේ විදිහට දෙකම එකට කරන සමාජයක් තියෙනවා. එතකොට ඒකට වෙනම දරටුවක් පෙන්වනවා බුදුහාමුදුරු ඥානස්සෝනි සූත්‍රයේ. පිනෙන් පරලෝකියොත් ඇතා ගව, පවෙන් පරලෝකෙහි ඇතා ගවය අසුනකේ ආශ්‍රය වෙලා උපත ලබනවා. මිනිස්සු ගාවට ඇවිදින් හොඳට කන්න බොන්න නාවන්න අඳින්න පළඳින්න බේත් හේත් පළතුරු එහෙම නැත්නම් දලවලට කොපු දාලා සැපව හම්බ වෙනවා වඳිනවා මනස්ස පෙරලි පෙරලි ඒ පින් විපාක. එතකොට එහෙම සැප ලබන්න ඕන නම් ගවයෙක් සුනකෙක් ඇතෙක් අස්සෙක් වෙලා හොඳට නාවන්න කවන්න වෛද්‍ය ප්‍රතිකාර ලබන්න ඕන නම් පවෙන් පරලෝ යන්න ඕන පින් කරලා තියෙන්න ඕන. පව් පින් දෙකම කරන මිනිස්සුන්ට තමයි මේ දොරටු ඇරෙනවයි කියලා තියෙන්නේ. අත්‍යවික්‍රේ කම්මං තව අර සුක්ඛං සුක්ඛ විපාකං වල තියෙනවා. අර ධාන කියන එකත් සුක්ඛ කර්මයක්. කාමාවචර නුනට, කාම ලෝකයේ නුනට, රූපී අරූපී බමුතර වලට යන්නා වූ කර්මයක් තමයි රැස් වෙන්නේ මේ ධාන කුසලයේදී. ඒකට කියන්නේ ආනිජ්ජ කර්ම කියලා. එතකොට ආලාර කාලා මුද්දකම්පුත්ත බග්ගෝ වාදීන්නේ දා හිටපොයි මේ දොර ඇරගත්තා. සංසාරේ ඇවිදින්න දොරවල් ටිකක් සකස් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ හිතේ Taman ජීවත් වෙන ආකාරය අනුව. ජීවත්වෙන්ට මව්පියන් පෝෂණය කරන ආකාරය අනුව, ජීවත්වෙන්ට මව්පියන්ට නොසලකන ආකාරය අනුව, ජීවත්වෙන්න ගිහින් දරුවන්ට ආදරය කරන ආකාරය අනුව, ජීවත්වෙන්ට ගිහින් දරුවන්ට හිරිහැර කරන ආකාරය අනුව, ජීවත්වෙන්න ගිහින් රටේ සම්පත් සූරා කරන ආකාරය අනුව, ජීවත්වෙන්න ගිහින් රටේ සම්පත් වැඩි දියුණු කරන ආකාරය අනුව මේ දොරවල් සකස් වෙනවා. ස්වයංක්‍රීයයි අය කිසි කවුරුත් වගේ කියන්න ඕනේ නැහැ. තමන්මයි මේවා කරගන්නේ. මේ බුදුදහම එලි කරන හැටි සමාජයට ඔබේ අනාගතය ඔබ සකසා ගන්නේ. නමුත් මේ කොතනින් පරලව ගියත් බුද්ධෝත්පාදයයි සදහාමයි manussකමයි අහිම වෙනවා. ආය ආවේ නැත්නම් මෙහෙට ධර්මයේ තේරුම් ගන්න හැම වෙන්නේ නැහැ. මේ අපාගත මනුස්සයර එතනින් ආපහු manuss ලෝකෙට එන්න ඕයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ ඉන්නාට manuss ලෝකෙට එන්න පුළුවන් කියලා පෙන්වන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙ ඉන්නා manuss ලෝකෙට නෝ කියලා පෙන්වන්නේ නැහැ. එතනින් තව කොතනට හරි යන්න පුළුවන් කර්මයන්ට අනු කරලා තියෙනවා. නියත වීසාවක් ඒකට නැහැ. ඒක පැහැදිලි කරලා පෙන්නනවා අපාගත සත්වයෙක් මිනිසෙක් වෙනවා කියන එක කනක ශ්‍රේවා විශ්වයෙන් අහසවත් වෙනවා දකින්නටත් වඩා දුර්ලභයි කියලා. අපි මේ මංගල සත්කල නැත්තම් මේ මිනිස් ලොවින් පරලෝකෙහින් අහිමි කරගන්නේ බුද්ධෝත්පාදයයි සද්ධර්මයයි. ඒකෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපි පව හෝ පින හෝ ධානයේ කර්ම වශයෙන් සසර ඇවිදින්න යොදාගත්තා. ඒකට තමයි සංසාරය කියන්නේ. පව සාර බැවින් අපාය පැත්තට යන්න ඕන, පින් සාර බැවින් පව බැවින් කාමසුගතිය ඇවිදින්න ඕන, ධාන කුසල් සාර වශයෙන් ගත්තාම රූපය රූපී වමතල උපදින්න වෙනවා. ඒ නිසා මම මේකට ධර්මයේ නැති වචනයක් කියනවා, පව සාර පින් සාර ධාන සාර සමානයි සංසාර. සංසාරයෙන් මිදෙන ධම සමාජයට විග්‍රහ වෙන්නේ නැතුවම සංසාරයේ ඇවිදින්න හොඳ එක තෝරා ගන්න ආයරුණාම අපේ බෞද්ධින්න විකල්පයකුත් නැහැ. කොහොර අනිද්දරටුව. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ මේ ආ ජීවිත අවසානයේ මොහොන දොරටුව දිවිවර කරගත්තේ. අපාය ගියත් නැත්නම්, බ්‍රහ්ම ලෝකේ ගියත් නැත්නම්, දිවි ලෝකේ ගියත් නැත්නම්, මිනිස්සේ වශයෙන් නිපදුනේත් නැත්නම්, කුමක්ද ඒ දොරටුව? මෙතෙන්ට සමීප වෙන්න ජීවිතය යොදා ගන්න ඕන. එකයි බෞද්ධකම කියලා කියන්නේ. මෙතෙන්ට සමීප වෙන්න ජීවිතය යොදා ගන්නට වෙනවා. අරව පවෙන් පරලෝය යාම, පිනෙන් පරලෝය යාම, ධානයෙන් පරලෝය යාම නම් මේකට කියනවා පරලෝය නොයාම. එතකොට අරව කර්ම විපාක සංසාරයේ මේක ලෝකෝත්තර විපාක. හැබැයි ඒක නැති එකක් නෙමෙයි. ඒක විවෘත වෙන්නේ සංසාරයට නෙමෙයි. ඒ ස්වාමීට. ඒකෙන් කියන්නේ මරණයෙන් එහා පැත්තේ නිර්වාණය කියනවා කියන එක නෙමෙයි. ජීවිතයේ තුල නිර්වාණය සාක්ෂාත් වෙනකොට අර ඔක්කොම දොරවල් බැහැලා. එනි යන්න කෙනෙක් ඉන්නේ පව හෝ පින හෝ ධානය තුළනේ. මේක පෙන්වන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයක් කියලානේ. කන්න කර්මයි, සුඛ කර්මයි, කන්න සුඛ කර්මයි, හවත් පව්කම් සහ විපාක, පින්කම් සහ තැපේක, ධාන කර්ම සහ ධාන විපාක ඔක්කොම ශේකරීමේ කර්මයක් බුදු සමයේ පෙන්වනවා. ඒක කළොත් කර්ම නැති බැවින් අනාගත විපාකයක් නැහැ. දැන් මේකට සමීප වෙන්නේ කොහොමද අපි? අන්න ධර්මයේ අවශ්‍යයකට, ධර්මදේශනාවක් අවශ්‍යයකට, ධර්මයේ තේරුම් ගන්න අවශ්‍යයකට මේ දොරටු වලට සමීප වීමේදී කර්ම හේතු වශයෙන් හිතු වෙන නිසා තම අනාගත විපාක. ඒකෙන් බුදුන් වහන්සේ සමාජයට පැහැදිලි කර වදාරනවා මේ සංස්කාර ධර්මයන්ගේ නිත්සුකාත්ම නම් වූ මුලාවට අසු වූ මිනිසා පව නිත්‍යසුකාත්මකට ගනිමින් අපාය යන බව සහ පින නිත්සුකාත්මකට ගනිමින් දිව්‍ය ලෝක යන බව සහ ධානයේ නිත්සුකාත්මකට ගනිමින් බඹලෝ යන බව. එතකොට ඔවුන්ගේ දර්ශනේ ඉස්කෝලපති අනිච්චන් දුක්ඛං අනාත්තා පාඩම් කරගත්තට අධ්‍යාත්මික දර්ශනය නිත්‍යසුකාත්ම. මේක හොඳට පෙන්වන තැනක් තමයි විපල්ලාස සූත්‍රය කියලා කියන්නේ. අනිච්චේ නිච්ච සංඤිනෝ, දුක්ඛේච සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුකාත්ම සුභ වශයෙන් අරගෙන මිච්ඡාදිත්‍තිගත සත්තා චිත්තං කිත්ත විසඤ්ඤිනෝ, සිත වික්ෂිප්ත කරගෙන මේ නිස්සකාත්ම නම් මිත්‍යා දෘෂ්ටියෙන්. තේ යෝගේ උත්ත අමාරස අයෝගක් හේමිනෝ ජන අමාරයාගේ යෝගයට අරු වෙලා සතරින් කෙලීම වහන්තයක් භාව. සතරින් ගැලවීමේ මාර්ගයක් නැහැ මේ තුනේ. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ, අන්න සතර සත්‍ය ඇවිදිනවා ඉපදෙමින් මැරෙමින් මේ නිත්‍යසකාත්ම නම් මිත්‍යා දෘෂ්ටිය තුල. බුදුහාමුදුරුව සංස්කාරයන් නිත්සුකාත්මයි කියලා දේශනා කරලා තියෙනවද? නෑ, සංස්කාරයන් අනිදුක්ඛානාත්ම බව. සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මය බලන් අපේ සමාජයේ දන්නේ නෑ. සංස්කාර කියන්නේ වතු පිටි ගෙවල් දොරවල් හරක බලන කියලා හිතන් ඉන්නවා. බාහිර වස්තුන්ගේ කැඩී බිඳී යාම බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා දැසින් අනිත්‍ය බල බලා සැනසෙන්න හදනවා. බුදුන් වහන්සේ අනිත්‍ය බලන් වදාරේ නුවණින්, දෙනුවණින් නෙමෙයි නුවණින්. ඒක බලන්න කියලා සංඛාර තුල මොනවාද මේ සංකාර? අර සිත තුළ එකතු වෙන්නා වූ පව් වලට කියනවා පුණ්‍යාදි සංකාර. පින් වලට කියනවා පුණ්‍යාදි සංකාර. ධාන කුසල වලට කියනවා අනිජ්ජාදි සංකාර. මේවායේ නික්ෂුකාත්මය සත්‍යයට සංසාරය ලබා දෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති කියන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යයේ මොහොතේ බලනවා නම් බලන්න පුළුවන් නම් ඒ අනිත්‍ය කියන්නේ ඔබ දන්න අනිත්‍ය නොවෙන්න පුළුවන් සමහර විට. එනං අර පව් සිද්ද නොවි, පින් සිද්ද නොවි, ධාන කුසල් සිද්ද නොවි, කර්ම රැස් නොවි අවසන් වෙනවා. කර්ම රැස් වෙන කර්මය කර්ම මාර්ගයයි, කර්මක්ෂය වෙන කර්මය ධර්ම මාර්ගයයි. ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ ධර්ම මාර්ගයට විනා කර්ම මාර්ගයට ධම්මං සරණං ගච්ඡා ධර්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ නැහැ. ඒකට මට කියන්න වෙනවා කම්මං සරණං ගච්ඡාමි කියලා. බෞද්ධයින්ට පාප කම්මං සරණං ගච්ඡාමි, පුණ්‍ය කම්මං සරණං ගච්ඡාමි, ධාන කම්මං සරණං ගච්ඡාමි යරණාම ඒකක්වත් ධම්මං සරණං ගච්ඡාමි නම් නෙවෙයි. ඒවා තේරුම් කරලා දෙන එක තමයි දේශකයන් වහන්සේලා ගෞරවකීම යන්ත්‍ර යුතුයකම වෙන්න ඕන. එතකොට එහෙමනම් අපට ජීවිතයේ ගෙන යාමේදීම සදරු කාලේ පහුවෙලා ජීවිතයේ ගෙන යාමේදීම මේ ජීවිත කාලය තුළ තමන් කරන්නා වූ ක්‍රියාමාර්ගයක අනාගතයයි පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යාම කියන මේ හදා ගන්න පරලෝ යන එක. නමුත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා කර්ම හේතු නැත්නම් විපාකයක් නැහැ. ඒ කර්ම හේතු විපාක ලෞකිකයි කර්මක්ෂය කිරීමේ හේතු විපාක ලෝකෝත්තරයි. මේ සමාජයෙන් කීයෙන් කී දෙනෙක්ද දන්නේ භාවනාව කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයට කියලා? මේ සමාජයේ කීයෙන් කියන්නේ දේශනා කරන්නේ මනුස්සයින්ට කර්මක්ෂය කිරීමේ කර්මයයි, දුක් ගිනද්දීම නැති කරන්නේ දුකින් මිදවන් ලබන්නේ ඒක මිනිසු කරන්න ඕන දෙයක් කියලා. මේ සමාජයේ කීයෙන් කියදෙන දුන්නේ ත්‍රිපිටකේ හැම එකක් තියෙන බව. අන්න ඔබට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබීම තුළ නොදන්නා බොහෝ දේවල් දකින්න ලැබෙනවා. අර මම පෙන්නපු උදාහරණය පෙන්වන්නේ ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි නැත්නම් විදුලි තාක්ෂණය දන්නේ නැති කෙනාට ඒව කියලා දෙනකොට ගුරුවරයා දන්න නිසා සියල්ල දැනගන්න ලැබෙනවා. ආර්ථික විද්‍යා න්‍යාය දන්නේ නැති පුද්ගලයෙකුට හරබර දන්නේ නැත්නම් හරබර කියලා දෙනකොට දැනගන්න ලැබෙනවා. අර ගුරුවරයා දන්නවා, දන්නේ නැති අයට කියලා දුන්නාම එයා දැනුවත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දැමති ගුරුවරයා මේ බවත්‍රයේ පැවැත්ම පිළිබඳව හොතරම දන්නවා. දැනගෙන පැවැත්මෙන් ඉවත් වෙන නැවැත්ත පිළිබඳව තේරුම් අරගෙන නවත්තගෙන උන්වහන්සේ මෙන්න බුදු සමය, මෙන්න බෞද්ධ දර්ශනය කියලා ලෝකෙට දේශනා කරනවා. අපට ලැබුණ මේ ශාස්ත්‍රවරයා එසේ මෙසේ ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. නමුත් මතක තබා ගන්න මේ ශාස්ත්‍රවරයා ඉන්නේ අපට මල් පුදලා දානෙ පූජා කරලා පින් සිද්ධ කරගන්න විතරක් නම් නෙවෙයි. අන්න ඇදහිලි බුද්ධාගම ආපු හැටි. ගුරුවරයා දේශනා කරපු ධර්මය ගන්න නැතුව ගුරුවරයා වන්දින පුදන වස්තුවක් බවට පත් කරගන්නවා. එතකොට මුළු මහත් සමාජයේ ආමිස පූජාවට යට වෙනවා. ඒකේ නෑ අර ධර්ම මාර්ගය කියන එක. ඒකේ තියෙන අර පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම, කර්ම මාර්ගයයි. අදහන බුද්ධාගමට තැන හම්බ වෙලා තියෙන්නේ. පරලෝ යන බුද්ධ ආගමට තැන හම් වෙලා තියෙනවා වුණාම පරලෝ නොයන ධර්මයට තැන හම් වෙලා නැහැ. ඒ නිසා මිනිසුන් යහපත් වශයෙන් පේන්න හිටර ඇතුළතින් මේ ලෝභ දේශ මොහයන්ගෙන් දුෂ්ටත්වයටපත් වෙලා ජීවිතේ පරිහානියටපත් කරන පරලෝ යන ගමනක් සඳහා යොදා ගන්නවා රැකියාව, අධ්‍යාපනය, මිල මුදල් හැම දෙයක්ම තමන්ගේ ආයහපතට යොදා ගන්නවා. මේකෙන් ගලව ගන්නයි ඕන. වර්තමාන සමාජයයි හැදෙන්න ඕන බුදුහමයේ ආශ්‍රයෙන්. එතකොට මවට පියාට ආදරය කරන අමහලු ආයසේදී රැක බලා ගන්න සමාජයක් ඉන්නවා නම් දරුවන්ට පණමෙන් ආදරය කරලා දරුවෝ හදලා තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ ධනෙ, තමන්ගේ දායාද සියල්ල පවරලා අනාගත පරපුරක් හදන අය ඉන්නවා නම් දරුවෝ අනාථ කරන්නේ නැතුව දරුවෝ මරන්නේ නැතුව ආයතනයක වගකීම තමන්ගේ වගකීම තේරුම් අරගෙන අවංකව සේවාවක් ඉටු කරන්න කල්පනා කරනවා නම් වැටුපට සරිලන. එතකොට හොරකම, මැරකම, තක්කඩිකම කොහෙද තියෙන්නේ? මේ හොරකම, මරකම, තක්කඩිකම බොරුව වර්තමාන සමාජයෙන් ඉවත් කිරීම සඳහා මිනිසා හැදෙන්න ඕන. ඒ මිනිසා හැදීම සඳහා මේ විපාක වාරයේ තේරෙනකොට වුන් බය වෙනවා පරලොවට. පවට බය වෙනවා. ඒ නිසා තමයි ලෝකපාලක ධර්ම හිරියොතප් කියන වචනේ පාවිච්චි කරන්නේ. ලැජ්ජා සහ බය. ඔය අපි කතා කරන ලැජ්ජා බය නෙමෙයි. මෙන්න මේ පාප කර්මයේ මෙබඳු දුක් ගොඩක් ගෙනත් දෙනවා ඉස්සරහට කියන එක තේරුණාම පවට බිය වෙන්නේ. තව ඒකේ තියෙන ලෝකේ සම්බන්ධයෙන් කත් කල අනිත්‍යයි අපවාද උපහාස දඬුවමට ලක් වෙන්න බැවින් අත්තානුවාද පරානුවාද දුක්ගති දණ්ඩ බී කියන වචන කිව්වොත් ලැජ්ජාව මේ සමාජයෙන් ක්‍රමයෙන් ලැජ්ජාබය තුරන් වී යනවා. ඒ ධර්මයේ භාවිතා නොවීම තුළ ධර්මයටපත් වීම තුළ අමුවේ එලිපිට මිනිසුන් මරා ඝාතනය කරලා යනවා. ඔවුන්ට තියෙනවද දහමක් ආගමක්? හැබැයි ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේ හදවතේ මේ දොරට විවෘත කර ගන්නවා අපිට ගලව ගන්න නම් බෑ. යායුතුමයි. එනිසා ජීවත් වීමේදී සිත කිලුට කර ගන්න නැතුව ජීවන රටාවක් ගෙන යන්න තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. එහෙනම් වත්මන් සමාජයේ පවතින ආසේ ධර්මයේ දන්නේ නැතුව ජීවත් වෙලා 70ක් 80ක් ගිහින් බණමඬුවට ගිහින් සිල් සමාදන් වෙන ධර්මයේ වෙනුවට ඒ පුරුද්ද වෙනුවට අවුරුදු 15 20 වෙලා සමාජගත වෙනකොට දූලා පුතාලා මෙන්න මේවා තේරුම් අරගෙන මේ හදවතේ තියෙන මේ දොරටු හදවතේ නෙමෙයි හිතේ තියෙන මේ දොරටු වහපුවා අරින් නැති වෙන්න මේ අපායට යන දිව්‍ය ලෝකයට යන බ්‍රහ්ම ලෝකයට යන දොරටු අරින් නැති වෙන්න ජීවත් වෙන්න ඕන. අරදරට යොත්තුනාට කමක් නැහැ. ඒක දුක් ගෙනත් දෙන්නේ නැහැ. දුක් නිමාවනේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. නමුත් මායя මේක වලක් කරනවා. මායя කියන්නේ පුද්ගලෙක් නෙමෙයි. මායя කියන්නේ පංචපාදනස්කන්ධෙත් නමක් කෙලෙස්තර නමක්. මායя හැම විටම බුදුන් වහන්සේ හම්බෙන්න ආවෙත් විශ්වලාගෙන, චාලා උපචාලා හම්බෙන්න ආවෙත් විශ්වලාගෙන. අපි මේ හොඳයි කියලා කතා කරන ලේවැය තියෙන වෙස් මොහොනට අපි රැවටෙනවා. ඇතුළත තියෙන්නේ මාර සංකල්පයක් බව දන්නේ නැහැ. ඒ නිසා යහපත් මුවාවෙන් අපට අයහපත සලසනවා. අධ්‍යාපනයේ යහපත්. මොකද රැකියාවක් සඳහා හොඳ උගත්කමක් බුද්ධිමත්කමක් තියෙන්න ඕන මොහොනවර. දැන් ඊට පස්සේ පාසල් අධ්‍යාපනයේ යන්න වෙනවා මදි. විෂය නිර්දේශය තියෙනවා කාලය මදි. දැන් තව ගුරුවරු 4-5 දෙනෙකුගෙන් ගන්න වෙනවා පෞද්ගලික උපදෙස්. එස උදේ දවල් හවස විරන්තරෙන් සතියන්තය හැමදාම පන්ති යන්න වෙනවා. දැන් දහම් පාසලට තැනක් නැහැ. ධර්මානුකූල ජීවිතයක් නැහැ. බුද්ධිය පිටරයි ඉස්සරහ කරන්නේ. දැන් අධ්‍යාපන තරඟය දැන් ඊට පස්සේ විභාගයට තරඟය නැත්තම් පන්තියට ගිහින් බැංකුවේ වාඩි වෙන්න තරඟය මේ වැඩි ආපහු ක්‍රියාත් නොපෙන්නේ ලෝභයේ දේශයේ මොහය. එනිසා ඒකට මම කියන්නේ අධ්‍යාපන මායයා. මේ දරුවන් අධ්‍යාපන මායයා විසින් හුඟක් බුද්ධිමත් බවට රත් කළාට අන්තිමට ප්‍රශ්න විසඳගන්න හදන්නේ ගහගෙන බැනගෙන මරාගෙන කපාගෙන කොටාන දැනටත් පන්තිවල මේවා සිද්ධ වෙනවා පරිසිද්ධ වෙනවා වැඩිහිටියන් වශයෙන් වගකීම් වශයෙන් මේ දරු පරපුරට මේ ආයාලේ යන්න අපි ඉඩ දෙනවද? මිනිස්සෙක් වශයෙන් ජීවිතේ ගෙන යා මේ වටිනාකම වුන්ට අවුරුදු 15 පණින්න පෙරලා කියලා දෙනවද? පෙර අවුරුදු 15 පණින්නට පෙර ජීවිතේ ධර්මානුකූලව ගෙන යා මේ අගය කියලා දෙනවද? පරලොවක් නැත්නම් මෞපියන්ට සලකන්ට ඕන නැත්නම් රොබෝවෙක් වගේ හැදුනහම ඉතින් රොබෝවට නම් ජීවිතේ ඉදිරියට ගියාම ඉවරයිනේ. රොබෝ වගේ ඉවර වෙන්නේ නැහැ මේක. කයිසර දෙකක් මේ සිතේ කරන චේතනාවන්ට අනාගත අරමුණක් ඉරණමක් තියෙනවා. ඒ ඉරණමට Taman tani ඔයාල කියන්න ඕන. ඒවා කලේ හවුලේ කියලා හරි ආණ්ඩුව නිසා කියලා රට නිසා කියලා හරි එහෙම නැහැ. Tamanගේ හදවතින් Taman වල කියන්න ඕන. එනිසා බුදු සමය Tamanට Taman වගේ කියන ධර්මතාවය. තමන්ට තමන් වග කියන ජීවත් වෙන්න ගත්තාම මොකද වෙන්නේ? මුළු මහත් සමාජයක්ම උත්සාහ කරනවා අවංක වෙන්න. බොරුවෙන්, හොරකමෙන්, වංචාවෙන් තොර වෙන්න. එහෙමයි බුදුන් වහන්සේ දහමක් දීලා රටක් හැදුවේ. එහෙමයි මේකට දහම් දීපය කියන නම හම්බුනේ. ಭಾರತයේ හෝ ලංකාව හෝ ඕනෑම රටක් හැදෙන්නේ ඒ විදිහට තමන්ට තමන් වග කියන ආදරේ, කරුණාව, අවංකම, අවිහිංසාව, පරිත්‍යාගශීලීත්වය මේ කියන කරුණු තවත් මේ මනුස්ස ධර්මයන් මත ජීවත් වෙනවා නම් නතුට්ටු දෙකේ තුට්ටු දෙකේ ගානට දාලා තමන්ට කැමති පරිදි ජීවත් වෙන්න ගියාම බාල ආහාර ද්‍රව්‍ය එහෙත් කලවම් කරලා වෙනද පොරට දෙනවා. ලාභ අඩු බහල බෙහෙත් තරද මිනිස්සුන්ට දෙනවා. කල් තැනගේ බෙහෙත් තරද මිනිස්සුන්ට දෙනවා. පාසල් ගාව සූදුව පටන් ගන්නවා. පාසල් ගාව විවිධ ආකාරයේ මත්පැන් ද්‍රව්‍ය ගෙහින් දෙනවා. මේ මිනිස්සුද? මේ දරු පරපුරක් අනාථ කරන්න හදන්නේ? මෙන්න මේවා තේරුම් ගන්න ඕනේ ඒ අයට. එහෙමයි කෙනෙක් හොඳ වෙන්නේ. ඉන් පසුව තියෙනවා තවත් ධර්මතාවයක් ප්‍රාත්මක කරන්න. ඒ තමයි මේ වර්තමාන මොහොතේ හටගන්නා වූ සිතේ නැසීම තුළ සංස්කාර ධර්මයන්ගේ නිස්සකාත්ම නම් වූ මුලාව තියෙනවා පුතග්ජනයා ගාව. පෞකලත් පින්කලත් ධානය වැඩවත් මේ නිස්සකාත්ම නම් වූ මුලාව තියෙනවා අහු සසර පමා වූවේ. ඒ පමා වූ නිසා තමයි පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් තරලෝ යන්නේ. ඒ පමාව වළක්ව ගන්න පුළුවන් වෙනවා අනිද්දුකානාප්පනව ධර්මයේ තේරුම් අරන් භාවිතා කරනකොට ඒතර ඔහු සසර නොපමා වූ එක් වෙනවා. එතකොට අර දොරවල් එකක්වත් ඇරෙන්නේ නැහැ. ඒවට හේතු නැහැ. ඊළඟ දොරටුව මෙලවදීම ක්‍රියාත්මක වෙනවා. පරලෝ නොයාමේ දොරටුව. ඒ සසර ගමන කෙලවර කිරීම සිදු වෙන්නේ පව් වලින් හෝ පින් වලින් හෝ ධාන වලින් හෝ නෙමෙයි මේ සියල්ලේ අවිද්‍යාව දුරු කිරීම තුළ. ඒ නිසා ඒකට කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. සංස්කාරයන්ගේ අනිද්දුක්ඛානාත්මයන් වූ ධර්මයේ සරණින් තමයි මේ අනාගත හේතු ඉතුරු නොවි අවසන් කරන නොපමාව හේවත් විදසුන් වැඩිම කරන්න පුළුවන් වෙන්නේ. ඕනෑම ස්ත්‍රියකට, ඕනෑම පුරුෂයෙකුට, ඕනෑම ගිහියෙකුට, ඕනෑම පැවිද්දෙකුට මේක තේරුම් ගන්න පුළුවන් නම් තමන් ජීවත් වෙන ගමන් අර යහපත් දේ කරන ගමන් අධ්‍යාත්මිකව කරන්න ඕන වැඩක් මේක. එතකොට තමයි මිනිසා මනුස්ස වෙන්නේ. උසස් වූ මනසක් ඇති මිනිසුන් බවට පත් වෙන්නේ. ඒ උසස් වූ මනසේ සුවඳ පරිසරයට දැනෙනවා. පරිසරය හානි කරන්නේ නැහැ. උසස් වූ මනුස්සකමේ සුවඳ අන්නායට දැනෙනවා. අසරණයන්ට දැනෙනවා. අහිංසකයන්ට දැනෙනවා. එයි. ඔවුන් හැම විටම කල්පනා කරන්නේ මේ සමාජයේ හැම දෙනාගේ යහපත සඳහා. අද මුදු වෙරළකට යන්න පුළුවෙනිද? එහෙම නැත්නම් ලස්සන දියැලක් ළඟට යන්න පුළුවෙනිද? ප්‍රසිද්ධ ස්ථාන ඒ වගේ තැන් වලට යන්න පුළුවන් නේද? විදුරු කටු දාලා පරිසර අපිරිසිදු කරලා. ඔක කාලා නේ ඉන්නේ ගියාම ආදරයක් නැහැ. ඒ නිසා අපි විසින් පරිහානියේ මාර්ගය හදාන්න තියෙනවා. මේ ඉවත් වෙන්නට අපිට එන මේ ධර්මතාවයන් තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. එබැවින් අපිට මේ හදවත තුළ පවතිනා වූ පවෙන් පරලෝ යන පිනෙන් පරලෝ යන ධානෙන් පරලෝ යන දොරටු ඔක්කොම වහ ගන්න ඕන. ඒකට සමීප වෙන ක්‍රියාකර්ම නොකර ඉන්න ඕන. එහෙනම් කර්මක්ෂය කිරීමේ කර්මයේදී තමයි නිවන් දොනිවීමේ දොරටු යොත කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ලෝකෝත්තර විපාක. පුද්ගලයෙක් කොහාට ගිහින් යන විපාකත් නෙමෙයි. මොකද පව් හෝ පින් හෝ ධානනම් ප්‍රතිසන් ලබා දෙන්නේව නැත්නම් යන්න කෙනෙක් නැහැ. එතකොට බුදුන් වහන්සේ වදාරනවා මහණෙනි ඇත්තේය. එහෙම ලෝකෝත්තර සුවයක් කියලා එකක් තියෙනවා. එතකොට මැරෙන්න කෙනෙක් නැහැ. ශරීරයේ බිඳී ආවේ. නමුත් මැරෙනවා කියන කේ තේරුම පවෙන් හෝ පිනෙන් හෝ පරලෝ යනවායි කියන එක පෙව නැත්නම් පිරිනුවන් වඩිනවායි කියලා කියනවා. මේ ලැබී තිබෙන කාලය තුල පැහැදිලි කරාපු කරුණු උදව් කරගෙන ධර්මශ්‍රවණය කරන්න ඔබට හිත පහළ වේවා. කරුණු තේරුම් ගැනීම තුල මීට වඩා හොඳ ඔබ හැදෙන්නට ඒ තුලින් රටක්දමක් හැදෙන්න අවශ්‍ය නුවණැස පහළ කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුඤ්ඤෝදයාරාම මහා විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.